Today I'm going to speak about the Holy Spirit. අද දවසේ මම ඔබට කතා කරන්න යන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ ගැනයි. You know, whenever I want to prepare to speak of the Holy Spirit, there's such an excitement in my spirit. මම ශුද්ධාත්මයන්න් වහන්සේ ගැන කතා කරන්න සූදානම් වෙන හැම මොහොතකම පුදුම උද්‍යෝගයක් තිබෙනවා මගේ ආත්මේ. Because I know the Holy Spirit. I know his voice. I know his guiding in my life over the 25 years I've served him. මන්ද මම දන්නවා ශුද්ධාත්මයන්න් වහන්සේගේ කටහඬ උන්වහන්සේ මාගේ සේවයේ අවුරුදු 25 තුල මට මඟ පෙන්වලා තිබෙනවා මට සියල්ල මාර්ගය මට විවර කරලා තිබෙනවා But many in the church of Jesus Christ have not yet fully understood the Holy Spirit according to the word of God නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කිතුණු සභාව තුල බොහෝ දෙනා දේව වචනයට අනුකූලව ශුද්ධාත්මයන්න් වහන්සේව හඳුනන්නේ නැහැ. They do not know why he came and his purpose in each of our lives. ඔවුන් දන්නේ නැහැ ඇයි ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණියේ ඒ වගේම උන්වහන්සේගේ අරමුණ කුමක්ද කියලා අපි සියලු දෙනාගේම ජීවිතවල. But yet without the Holy Spirit there's no authentic Christianity. නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ නැතිව ඒ නිවැරදි කිතුණු භාවයක් නැහැ. You cannot live as a Christian without the Holy Spirit. කිතුරුෙක් හැටියට ජීවත් වෙන්න බෑ ශුද්ධාත්මයන්න් වහන්සේ නැතිව. You know, the Lord Jesus said without me you can do nothing. යේසුස් වහන්සේ කිව්වා මා නැතිව ඔබට කිසිම දෙයක් කරන්න බෑ කියලා. And I believe he was referring to the Holy Spirit. මම විශ්වාස කරනවා උන්වහන්සේ එතන පෙන්වා දුන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ ගැන. The Bible says not by might not by power but by my spirit. බයිබලයේ කියනවා බලයෙන්වත් ශක්තියෙන්වත් නෙවෙයි නමුත් උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙනයි කියනවා. Without the Holy Spirit Christianity is a mere religion without any power. ශුද්ධාත්මයන්න් වහන්සේ නැතිව කිතුණු කම නිකම්ම නිකම් ආගමක් පමණයි කිසිම බලයක් නැතිව But the Holy Spirit wants to be involved in our lives. He came to live in us. He came to tabernacle in us so that we may communicate with him. We may have a partnership with him. ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණියේ උන්වහන්සේ අපි තුල ජීවත් වෙන පිණිසයි අපි උන්වහන්සේ සමග sannivedanaya කරමින් උන්වහන්සේ සමග ජීවිතේ හැසිරෙන පිණිසයි In about 2000 years ago on a day like this the Holy Spirit came into the lives of the disciples of the Lord අවුරුදු 2000කට ප්‍රථමයෙන් මෙවැනි දවසක ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණියා දෙවියන් වහන්සේගේ ගෝලයන් මත The church was birthed by the Holy Spirit ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ කරන කොටගෙනයි සභාව ආරම්භ වුණේ. Hallelujah. You know just as Jesus promised. Jesus said the promise of the Father. යේසුස් වහන්සේ කිව්වා පියාණන් වහන්සේගේ පොරොන්දුව. He said do not leave Jerusalem until the Holy Spirit shall come upon you. යෙරුසලම් අත්හැරලා යන්න එපා ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ මත පැමිණෙන කල් කියලා කිව්වා. Because without the Holy Spirit you're not going to be successful. මන්ද ශුද්ධාත්මයන්න් වහන්සේ නැතිව ඔබ සාර්ථක වෙන්නේ නැති නිසා. So don't go without the Holy Spirit. ඔබ මේ ස්ථානෙන් පිටත් වෙලා යන්න එපා ශුද්ධාත්මයන්න් වහන්සේ. Stay where you are right now because once the Holy Spirit comes it's going to be different. මෙන් ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණෙන කල් ඔබ ඉන්න ස්ථානේ රැඳී සිටින්න මන්ද ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණි කල සියල්ල වෙනස් වෙනවා කියලා කිව්වා. And on that day ඒ දවසේ the people were there in one place. ඒ මිනිස්යා රැස්ව සිටියා එක ස්ථානයක. We look at Acts chapter 2. අපි බලමු ක්‍රියා දෙවන පරිච්ඡේදය. Hallelujah. Hallelujah. Turn to Acts chapter 2. අපි පෙරලගමු ක්‍රියා දෙවන පරිච්ඡේදය. And he says when the day of Pentecost has fully come. පෙන්තකොස්ත දවස පැමිණි කල they were all in one accord in one place. ඔවුන් සියල්ල එක තැන රැස්ව සිටියෝය. They were all in one accord in one mind with one expectation. ඔවුන් සියල්ලම එක තැනක එක මානසිකත්වයෙන් එකම අපේක්ෂාවෙන් එකට රැස්ව සිටියා. They were seated in one place. එක තැනක තමයි ඔවුන් වාඩි වෙලා සිටියේ. Next verse ඊළඟ පදයේ and suddenly there came a sound from heaven as of a rushing mighty wind and it filled all the house where they were sitting තද හුළඟක් හමන්නක් මෙන් ශබ්දයක් අහසෙන් හදිස්සියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උනා වූ මුළු ගෙය පිරුණේය so notice there this was a definite day a definite time and a definite way that the Holy Spirit came upon the people මෙසානේ අපි බැලුවහම එකම ආකාරයෙන් එකම විදියට තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ මේ සෙනඟ මතට පැමිණියේ. Hallelujah. It says suddenly there came a sound from heaven and a rushing mighty wind and it filled all the house where they were sitting. තද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණලා ඔවුන් හිඳගන්නා ස්ථානයේ මුළු ගෙදරම පිරුණා කියලා කියනවා. Hallelujah. Hallelujah. They were seated quietly, but suddenly something began to happen there. ඔව් නිශ්චලව වාඩි වෙලා සිටියා නමුත් එක ක්ෂණයෙන් යම් දෙයක් සිද්ධ වුණා. The Bible says first what happened was the Holy Spirit filled the whole room that they were there. Bible ekena prathamenma siddu une kumakda e sthane on sitiya sthane shudhatmen piruna. The Holy Spirit began to immerse, began to surround, began to touch all the people who were sitting there. Esane sitapu senaga sparsha karamin shudhatmanan wahanse me sane wagiriwimak siduna. Next verse. Ilanga pade. And there appeared unto them a cloven tongues like as of fire and it sat upon each one of them. තුන්වෙනි පදය ගිනි වැනියු දිව් බෙදි යනවා ඔවුන්ට පෙනෙනුයේ ඒ ඔවුන් එක් එක්කෙනා කෙරෙහි පිහිටුනේය. So there was a wind and the fire that came into that room. හුලඟක් තිබුණා ඒ වගේම ගින්න තිබුණා. The Holy Spirit began to saturate that room right now. ශුද්ධාත්මයන් වහන්සේ මේ ස්ථානේ පිරුණා. Began to baptize, began to immerse, began to dip these believers for the first time. විශ්වාස කරන්වන්ව ප්‍රථම වතාවට මේ සානේ ශුද්ධාත්මයන්න් වහන්සේත්ගෙන් බෞතිස්ම කරා. Next verse. And then the Bible says and they were all filled with the Holy Ghost and began to speak with other tongues as the Spirit gave them utterance. හතරවන පදයේ ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන්න් ඔවුන්ට කතා කරන්නට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තෝය. This is the beginning of the Church of Jesus Christ. Jesus Christ වහන්සේගේ සභාවේ ආරම්භය වුණේ. Hallelujah. So three things that happened there. කාරණා තුනක් සිද්ධ වුණා මෙතන. First the room was filled. ප්‍රථමයෙන්ම මේ කාමරය පිරුණා. And the people there were baptized, were immersed, were surrounded by the Holy Spirit. ඒතර හිටපු සෙනඟ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් බෞතිස්ම වීමක් සිදු වුණා. ඔවුන් ශුද්ධාත්මයෙන් පූර්ණ වුණා. Secondly, the Holy Spirit entered, filled them. The Holy Spirit entered each and every believer. ශුද්ධාත්මයන්න් වහන්සේ එතන හිටපු හැම කෙනා තුලට ඇතුල් වෙලා ඔවුන්ව පූර්ණ කරා. Thirdly, they began to speak in other tongues. තුන්වෙනුව ඔවුන් අන්‍ය භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. As the Holy Spirit gave them utterance. ශුද්ධාත්මයන්න් වහන්සේ ඔවුන්ට පුළුවන්කම දුන්න ප්‍රකාරයට. Hallelujah. Hallelujah. Praise be to God. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. So this is when the power of God began to come. ශුද්ධාත්මයන් දෙවියන් වහන්සේගේ බලය පැමිණියේ මේ ස්ථානයේ. Acts chapter 1 verse 8. එක ක්‍රියා 1 8 වෙනි පදේ. You know Jesus has spoken earlier. Let's look at Acts chapter 1 verse 4 first. Jesus වහන්සේ කලින් මේ ආකාරයට විග්‍රහ කරා 4 වෙනි පදයේ දෙස බලමු. He commanded them that they should not depart from Jerusalem but wait for the promise of the Father which you have heard of me which you have heard me speak. උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා කරමින් යෙරුසලමෙන් අහක්ම නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටපල්ලා. And verse 8. 8 වන පදය. But ye shall receive power. Everyone say power. And ye shall receive power. ඒ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් බලය ලැබනවා කියලා කියනවා. After that the Holy Spirit has come upon you. ඉන් අනතුරුව ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ මත පැමිණෙන්නේය. You shall be my witnesses. එවිට ඔබ මාගේ සාක්ෂිකරුවන් වන්නේය. You shall be my witnesses. මාගේ සාක්ෂිකාරයෝ වන්නේය. In Jerusalem and in all Judea. යෙරුසලෙමෙහි සහ යුදෙහි. And in Samaria and unto the uttermost part of the world. සමාරයෙහි සහ පොළොවේ සීමාව දක්වා. Hallelujah. Hallelujah. Jesus said you are going to receive power. Jesus වහන්සේ කිව්වා ඔබ බලය ලබන්නෝ. The word power there is dunamis for Greek. එතන බලය කියන එකෙන් අර්ථවත් වන්නේ dunamis බලය. That's a Greek word dunamis. ඒක ග්‍රීක පදයක් dunamis කියලා. Which means the ability to cause changes to happen. ඒකෙන් අර්ථවත් වන්නේ හැකියාව වෙනස් වීම ගෙන එන්න ඇති හැකියාව. It is speaking about the power of God that is able to make changes. දෙවියන් වහන්සේගේ බලය කරන කොටගෙන වෙනස් වීම ඇති කරන්න පුළුවන් හැකියාව. Firstly in the person who receives that power. ප්‍රථමයෙන්ම ඒ බලය ලබන පුද්ගලයා තුල and the ability to change the circumstances through that person. ඒ පුද්ගලයා කරන කොටගෙන ඔහෝ සෝ ඇය සිටින වාතාවරණය වෙනස් කරන්න පුළුවන් හැකියාව. And to believe, to be a witness unto Jesus Christ. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සාක්ෂිකරුවෙකු වනු පිණිස. Hallelujah. So we see here the reason why the Holy Spirit came. අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි හේතුව කුමක්ද කියලා. To give power to whoever believes in Jesus Christ. Jesus Christ wahanseva vishwasa karannaw o nema kenekuta balaya dena pinisa. And to cause that person to be a witness unto Jesus. E wagema e pudgalaya Jesus wahanse udessa sakshi karuwaka wana pinisa. And through him that he will make impact Amen. From place to place. ඔහු කරන කොටගෙන ඔහු යන යන තැන ඔවුන් වෙනස් වීම ඇති කරනවා and that impact will spread from Jerusalem to Samaria to Judah to Samaria and to the uttermost part of the world ඒ වෙනස් වීම ඒ බලපෑම යෙරුසලමට යුදයට සමාරියට පොළවේ සීමාවන් දක්වා ඒ බලපාන්න යනවා කියලා කිව්වා Hallelujah Hallelujah Praise be to God ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට Hallelujah Hallelujah And that is what happened to the believers at that time ඒ කාලේ හිටපු විශ්වාස කරන්නන්ට ඇදහිලිවන්තයන්ට ඒක තමයි සිද්ධ වුනේ You know the disciples they were timid very very afraid ඔබ දන්නවද ඒ කාලේ හිටපු ගෝලයන් ඉතා බියව සිටියා ඉතා ලැජ්ජාවෙන් සිටියා Peter denied Jesus Christ Petrus Jesus වහන්සේව දන්නේ නැහැ කියලා කිව්වා Many disciples ran away when Jesus was arrested බොහෝ ගෝලයන් Jesus වහන්සේ අතහැරලා දුවලා ගියා Jesus වහන්සේව They were afraid of the crowd they were afraid of the Romans ඒ සමූහයට ඔවුන් බිය වුණා But what happened after the day of Pentecost? Pentecost දවසට පස්සේ කුමක්ද සිද්ධ වුනේ? When they received the power. ඔවුන් බලය ලැබුවට පස්සේ කුමක්ද සිද්ධ වුනේ? When they received the power of the Holy Spirit. සුදාත්මයන් වහන්සේගේ බලය ලැබුවට පස්සේ කුමක්ද වුනේ? These timid people they became bold and courageous. මේ ලැජ්ජාව සිටින් අය සියලු දෙනා ඔවුන් නිර්භීත වුණා බිය දුරු වුණා. Hallelujah. They began to speak the word of God everywhere they went. ඔවුන් යන හැම තැනකම දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරන්න පටන් ගත්තා. Even on the day of Pentecost. Pentecost දවසේ We see there Peter got up to preach the gospel. අපි දකිනවා පේත්‍රස් නැගිටලා ඒ සුභාරංචිය දේශනා කරපු හැටි. The whole place was filled and everyone was speaking in tongues. ඒ ස්ථානය ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පූර්ණ වෙලා හැම කෙනාම අන්‍ය භාෂාවෙන් කතා කරමින් සිටියා. You know there was such a commotion that people came to see what was happening. එතන පුදුම කලබලයක් තිබුණා පිටස්තර මිනිස්සු තාව මොකක්ද මෙතන වෙන්නේ කියලා බලන්න. And Peter Bible says Peter rose up and he began to preach to the Jews. එතන බයිබලයේ කියනවා පේත්‍රස් නැගී සිටලා ඒ සෙනගට කතා කරන්න පටන් ගත්තා කියලා. In Acts chapter 2 let's look at that what Peter spoke. අපි බලමු පේත්‍රස් කුමක්ද කතා කරේ කියලා ක්‍රියාපොතේ 36 to 41 2 සිට 36 සිට 41 දක්වා. Hallelujah. Hallelujah. Verse 14 first. But Peter standing up with the 11 lifted his voice and said unto them ye men of Judah and all that dwell in Jerusalem be this known unto you and hearken to my words ක්‍රියා දෙකේ 14 නමුත් පේත්‍රස් 11 දෙනා සමග නැගිට ශබ්ද නගා ඔවුන්ට කියනුයේ යුදයේ මිනිස්යනි යෙරුසලමේ වසන සියල්ලෙනි මේක දැනගැනිලා මාගේ වචන වලට කන් දියල්ලා Now you must remember this was a man a few weeks ago was afraid and he denied Jesus he did said I did not know Jesus මෙතන කතා කරන පේත්‍රස් තමයි සති කිහිපයකට කලින් කිව්වේ යේසුස් වහන්සේව මම අඳුරන්නේ නැහැ කියලා but here was Peter bold and he lifted up his voice and he began to preach Jesus මෙතන පේත්‍රස් දැන් ශබ්ද නගලා නිර්භීතව යේසුස් වහන්සේ ගැන දේශනා කරනවා verse 36 to 41 this වෙන පදයේ සිට බලමු ක්‍රියා දෙකේ Therefore let all the house of Israel know assuredly that God has made the same Jesus whom you have crucified both Lord and Christ. ඔහු කියයි එබැවින් නුඹලා විසින් කුරුසෙහි ඇන ගැසුවා වූ මෙම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් ස්වාමින් වහන්සේද ක්‍රිස්තුස් වහන්සේද කරනු ලැබූ බව Look at his boldness he's saying you are the ones who crucified Jesus Christ මෙතන ඔහුගේ නිර්භීතකම බලන්න පේත්‍රස්ගේ මෙතන කියනවා ඔබලා තමයි ක්‍රිස්තුස් වහන්සේව කුරුසපත් කළේ කියලා Next verse ඊළඟ පදේ He says, now when they heard this, they were pricked in their heart. And they said unto Peter and to the rest of the apostles, men, brethren, what shall we do? ඔහු ඒ අසා අනිනලද සිත් ඇතිව සහෝදරයනි අප විසින් මක් කරන්නට ඕනෑදයි පේත්‍රුස්ගෙන් අනෙක් ප්‍රේතෘතයන්ගෙන්ද ඇසුවෝය. The ministry of the Holy Spirit has begun. Hallelujah. ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය මෙතන ආරම්භ කරා. Hallelujah. The Holy Spirit began to convict the people. ශුද්ධාත්මයන් වහන්සේ මේ ස්ථානයේ ඒත්තු ගන්නනවා මිනිස්යාගේ හදවත. You know you cannot receive salvation without the Holy Spirit. ඔබ දන්නවද ඔබට ගැලවීම ලබන්න බැහැ ශුද්ධාත්මයන් වහන්සේ. It is the Holy Spirit who brings us to remember. It's the Holy Spirit that convicts us that I need Jesus into my life. ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඒ නිසක කමක් ඒත්තු ගැනීමක් ගෙනෙන්නේ මගේ හදවතට මට යේසුස් වහන්සේ අවශ්‍යයි කියලා. And these religious people are saying, what shall we do now? මේ ආගමික සෙනග මෙතන කියනවා දැන් අපි මොකක්ද කරන්නේ කියලා. Next verse. ඊළඟ පදය. He says, then Peter said unto them, repent and be baptized every one of you in the name of the Lord Jesus Christ. And the remissions of sin, and you shall receive the gift of the Holy Spirit. Petrus numbala siyalloma pasu taviliva pau kamao pinisa Jesus Christus wahansege namen bautismaya laba palla evita shudatma dimanawa numbala labanna huya. Praise God. And the next verse we see, more than 3000 people give their hearts to Jesus Christ. Ilanga pade api dakinawa 3000 kata wedi senagak Christus wahanseta hadawata dena hati. Verse 41. 41 වන පදය. It says more than 3000 people gladly received the word and they were baptized. 3000කට බෞතිස්ම කරනු ලැබුවේ ඒ දවසේදී 3000ක් පමණ මිනිස්සුය ඔවුන්ට එකතු කරන ලද්දෝය. Did you see that in the first day that the Holy Spirit ministered, the day of birth of the church, 3000 souls were added. Hallelujah. ශුද්ධාත්මයන් වහන්සේ ආපු ප්‍රථම වතාවට ඒ සභාවේ ආරම්භයේ 3000ක් ඔවුන්ට එකතු වුණා. Hallelujah. And 2000 years have gone, there are millions and millions of people who have received Jesus into their lives all over the world. අවුරුදු 2000කින් පස්සේ අපි දකිනවා අද දවසේ මිලියන ගණන් සෙනග ලෝකේ පුරාම යේසුස් වහන්සේව අදහන සෙනග. This gospel has been preached all over the world. මේ සුවාරංචිය මුළු ලෝකෙම දේශනා කරනු ලබනවා. And wherever it's preached, the Holy Spirit is ministering to people. ඒ දේශනා කරන හැම තැනකම ශුද්ධාත්මයන් වහන්සේ මිනිසයාට සේවය කරනවා. It is bringing people unto Jesus Christ. මිනිසයාව Jesus Christ වහන්සේ වෙතට ගෙනෙනවා. Hallelujah. Hallelujah. And the Holy Spirit is the power of God. ශුද්ධාත්මයන් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ බලය. You know, immediately after this incident, මේ සිදුවීමෙන් පසුව in Acts chapter 3 ක්‍රියා 3 වන පරිච්ඡේදයේ we see Peter and John entering the temple one day. අපි දකිනවා පේත්‍රුස් යොහාන් එක දවසක ඒ පූජා ස්ථානයට ඇතුල් වෙන හැටි. And there was a man who was lame from birth, from his mother's womb. ගර්භාෂයේ සිටම කොරව සිටිපු මිනිසෙක් හිටියා. This man was begging and asking for alms. හිඟමන් ඉල්ලමින් ආයදමින් හිටියා මේ දෙදෙනාගෙන්. And there was Peter. Suddenly he looks at this man. Petrus එක ෂණෙන් මේ කොර මිනිසයා දෙස බලනවා. Let's look at Acts chapter 3 verse 6 and 7. අපි බලමු ක්‍රියා 3 6 සහ 7 වන පද දෙස. And this beggar is looking at Peter expecting some money. මේ හිඟන්න බලනවා පේත්‍රුස් දෙස යම් මුදලක් බලාපොරොත්තු වෙන්නේ. But Peter said, silver and gold have I none, but such as I have I give thee. Petrus ran ridi mata netha namuth mata athi de nubata demi. Did you notice there what he says? Oba dakkada ohu kiyapu de. He said I don't have any money to give you. Mangawa salli mukut neha obata denna. But I have something to give you. Namuth vena deyam deyak obata denna. I have something to give you. Yam deyak mat thula thibena obata denna. He was referring to the Holy Spirit that he received. Metena ohu katha kare ohu laba gatta shudhatmayan wahanse gena. He was referring to the power of God that was inside him now. Ohu thula hati shudhatmayan wahanse gena e katha kare. He couldn't keep that power for himself now. Ohuta beri una e balaya ohutama tiya ganna. He wanted to give that power away. E balaya බෙදා හරින්න තමයි ඔහුගේ ආශාව වුණේ. And he said in the name of the Lord Jesus. ඔහු කිව්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Rise up and walk. ඇවිද පන්න කියලා කිව්වා. Hallelujah. And he lifted this man up. මේ මිනිස්යාව අතින් අල්ලලා නැගිට්ටුවා. And the Bible says suddenly his ankles became strengthened. බයිබලයේ කියනවා ඔහුගේ පාදවලට සවිය ආවා කියලා. And he rose up and he began to jump up. ඔහු පැනලා නැගිටලා උඩ පනින්න පටන් ගත්තා. And he was praising the Lord. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමි. Hallelujah. Hallelujah. You know this Holy Spirit that Peter received. මේ පේත්‍රුස් ලබා ගත්ත ඒ ශුද්ධාත්මයන් වහන්සේ. Was the Spirit of power. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයයි. It was the Spirit that was able to lift people up. ඒ බලය කారణ කොටගෙන මිනිස්යව නැගිටවන්න පුළුවන්. It had the lifting power. ඒ නැගිටවන්න පුළුවන් බලය තිබුණා. Hallelujah. That same power has now been given to us. ඒ බලයම දැන් අපට දීලා තිබෙනවා. The power to lift us up. ඒ බලය කారణ කොටගෙන අපිව නැගිටවන පිණිස. The power to lift others up. අන්න අයව නැගිටවන්න පුළුවන් එම බලය. Because it is the name of Jesus that is in the power. ඒ යේසුස් වහන්සේගේ නාමයේ ඒ බලය අන්තර්ගත නිසා. You know this man he couldn't walk in the name of his father. එපි ඔහුගේ මේ කොරාගේ පියාගේ නාමයෙන් ඔහුට ඇවිදින්න බැරි වුණා. He could walk up in the name of the doctors. දොස්තරවරුන්ගේ නාමයෙන් ඔහුට ඇවිදින්න පුළුවන්කම ලැබුණේ නැහැ. But when Peter said in the name of Jesus Christ. නමුත් පේත්‍රුස් කිව්වහම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියලා. In that name he was able to walk. ඒ නාමය තුල ඔහුට ඇවිදින්න හැකියාව ලැබුණා. Hallelujah. Hallelujah. You know brothers and sisters, this is the same spirit that has been given to us. මේ සහෝදර සහෝදරිනි එම ආත්මය තමයි අපට දීලා තිබෙන්නේ. You know when you look at Acts chapter 11 verse 15. අපි බැලුවොත් ක්‍රියාපතේ 11 දිහා 15 වෙන පදයේ දෙස. This is the story of Cornelius and his house. ඒ කොර්නෙලියස් ගේ නිවස ගැන මෙතන කතා කරනවා සහ කොර්නෙලියස් ගැන. You remember for the first time Peter was going to preach the gospel to the to Gentiles. ඒ මේ අන්‍ය ජාතිකයන්ට පේත්‍රුස් ප්‍රථම වතාවට ගියා සුභාරංචිය දේශනා කරන්න. And something wonderful happened in Cornelius's house. මොහුගේ නිවසේ ඉතා අලංකාර දෙයක් සිද්ධ වුණා. And here was Peter who was surprised what happened. ඔහු පේත්‍රුස්ම මවිතයටපත් උනා කුමක්ද ඒ ස්ථානයේ සිදු වුණේ කියලා. And he was explaining the story now. දැන් කතන්දරය විග්‍රහ කරන්න පටන් ගත්තා. As I began to speak. එතන කියනවා මා කතා කරන්නට පටන් ගත් කල. The people were gathered there waiting to hear Peter. දැන් මිනිස්සු ඒ ස්ථානයේ රැස් වෙලා හිටියා පේත්‍රුස්ට ඇහුම්කම් දෙමින්. You know, these were Gentiles. මෙයා අන්‍ය ජාතිකයන්. They didn't know about God Jesus. දෙවියන් වහන්සේ ගැන යේසුස් ගැන දැනගෙන හිටියේ නැති සැනක. But as Peter got up to preach the gospel. නමුත් පේත්‍රුස් මෙතන සුභාරංචිය දේශනා කරන්න පටන් ගත්ත කාලේ. The Bible says the Holy Spirit fell on them. බයිබලයේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ මේ සෙනඟ මත පැමිණියා කියලා. And he said as on us at the beginning. අය ආරම්භයේදීම අප කෙරෙහි සිටියා කියලා. Did you notice that? එතන ඔබ දැක්කද? He said the Holy Spirit fell just like as on us at the beginning. ශුද්ධාත්මයන් වහන්සේ මුලදී අප කෙරෙහි මෙන්ම ඔවුන් කෙරෙහිත් පහළ වූසේක. What was he referring beginning of what? ආරම්භයේදී කියන්නේ මෙතන මොකක් ගැනද කතා කරන්නේ? He was speaking about the beginning of the church. සභාවේ ආරම්භය ගැනයි කතා කරන්නේ. He was speaking about the day of Pentecost. ඒ පෙන්තකොස්ත දවස ගැනයි මෙතන කතා කරන්නේ. Just as on the day of Pentecost the disciples received the Holy Spirit. ඒ පෙන්තකොස්ත දවසේ ගෝලයන් ශුද්ධාත්මයන් වහන්සේ ලැබුවා ආකාරයටම. And now the Holy Spirit is been distributed. ශුද්ධාත්මයන් වහන්සේ මේ සානේ බෙදා හරිනවා. In the same power is now released. දැන් එම බලය බෙදාහරුණ ලබනවා. Hallelujah. This is the same Holy Spirit we have received now. අද දවසේ අපි ලබා ඉන්නේ මේ ශුද්ධාත්මයන් වහන්සේ. And that spirit is in us now. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ආත්මයම අපි තුල සිටිනවා. The fullness of the Holy Spirit is in us now. ශුද්ධාත්මයන් වහන්සේගේම පූර්ණකම අපි තුලයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know we don't need another power now. We don't need more power. වෙන කිසි බලයක් තව වැඩි බලයක් අපට අවශ්‍ය නැහැ. Hallelujah. Hallelujah. You know sometimes as Christians we have not had understanding enough. කිතුනුවන් හැටියට වඩා තේරුම් ගැනීමක් නැති නිසා we think we need more power. අපි හිතනවා අපිට වැඩි බලය අවශ්‍යයි කියලා. You know I said today I am speaking about the Holy Spirit so that we will have understanding. මම කිව්වා අද දවසේ මම ශුද්ධාත්මයන් වහන්සේ ගැනයි කතා කරන්නේ ඔබ තේරුම් ගන්න පිණිස. What the scriptures tell us about him. ඒ දේ වචනේ උන්වහන්සේ ගැන කියා ඇති දේ. Because if you do not have understanding of the word. ඒ වචනේ තේරුම් ගැනීම ඔබට නැත්තම් you will walk in darkness in that area. ඒ ශාස්ත්‍රයේ තුල ඔබ අන්ධකාරයේ ඇවිදීවි. For example. උදාහරණයක් ලෙස. If you do not know the ministry of the Holy Spirit in your physical body. ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය ඔබ ඔබගේ ශරීරය තුල දන්නේ නැත්තම් you know you be in darkness in that area. ඒ ශාස්ත්‍රයේ තුර ඔබ අන්ධකාරයේ සිටීවි. And easily sickness will plague your body. ඒක නිසා ඉතා ලෙහෙසියෙන්ම ලෙඩ රෝගවලට පුළුවන් ඔබගේ ශරීරයට ඇතුල් වෙන්න. And you'll be in dark and you wouldn't know how to win that battle. ඔබ අන්ධකාරයේ සිටිනවා නම් ඔබ දන්නේ නැහැ කොහොමද මේ අභියෝගය දිනා ගන්න කියලා. You know how the Holy Spirit would help you to live a healthy strong life, divine health. ඔබ දැනගන්නේ නැහැ සුදාත්මයන් වහන්සේ කරන කොටගෙන ඒ දිව්‍යමය සුවය තුල ජීවත් වන්නේ කෙසේද කියලා. You know, sadly, the church has never been taught many things today. දුකට කාරණාවක් සභාවට බොහෝ දේවල් උගන්වලා නැති එක. Because people are not taught. They have lack of understanding and they walk in darkness in those areas. Manushyata ugannala nathi nisa deva wachanaya boho shestravala ohu andhakare hasirenawa. Hallelujah. So the Holy Spirit was given to the church to be witnesses unto him. Shudhatmayanan wahanseva sabhavata denu labuwe un wahanseta sakshi karuan wena pinisai. Hallelujah. So that they will be bold to preach the gospel. Api nirbhitawa subaranchiya deshana karana pinisai. You know, many Christians do not witness. Why? Boho kitunwanne sakshi daranne nathae ai. Many Christians have never won a soul for Jesus Christ even after a long time being a Christian. Boho kitunwan desus wahanse wenuen kisima aathmayak dinagena nathae ai boho kaalayak ohu kitunuek unath. The reason is they haven't understood why the Holy Spirit was given to them. Shudhatmayanan wahanseva ountra denu labuwe ai kiyala oun therum aragena nathi nisai. They have not understood, so they have not acted on that. Oun therum aragena nathi nisa oun e kriyawata damala neha. Because only when you have understanding and revelation you can act upon that. Therum ganima saha elidarawwa tibena kota vitarai e wachane kriyawata damanna puluwan. Hallelujah. But we see the early church, they were winning souls everywhere they went. Api dakinawa e aarambaka sabawa oun yana hama tanama oun giya hama tanama manushyawa galawa gatta dina gatta. In Acts chapter 4 verse 8 we look at an incident again. Kriyapote 4 wana parichchede 8 wana pade tawat සිදුවීමක් බලමු. Now this was after this man who was lame at the gate. Beautiful, what happened to him? ඒ කොර මිනිස්යව ඔහුට වෙච්ච දේ in අනතුරුව තමයි මේ කතාව. So the people came against Peter. පේත්‍රුස්ට එරෙහිව මිනිස්යන්. They said, how can this happen? මේක කොහොමද වෙන්නේ කියලා ඇහුවා. And the Bible says, then Peter filled with the Holy Ghost. බයිබලයේ කියනවා එවිට පේත්‍රු ශුද්ධාත්මයෙන් පූර්ණව. Did you see that? Peter filled with the Holy Spirit. ඔබ දැක්කද එතන පේත්‍රු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටියා. Now we are called to live a life filled with the Holy Spirit. අපිව දෙවියන් වහන්සේ කැඳවලා තිබෙන්නේ ශුද්ධාත්මයෙන් පූර්ණ වූ ජීවිතයක් ගත කරන පිණිසයි. This is compulsory for a Christian. කිතුනුවෙකුට මෙය අත්‍යවශ්‍යම දෙයක්. There is no option for us to live on this earth. මේ ලෝකයේ අපට ජීවත් වෙන්න කිසිම විකල්ප මාර්ගයක් නැහැ. If you are not filled with the Holy Spirit, your life will be just like anybody else in the world. ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව අපි ජීවත් වෙන්නේ නැත්නම් අපේ ජීවිතයත් ලෝකේ යන අය වගේමයි. And it is our responsibility to be filled with the Holy Spirit. ඒ අපගේ වගකීමයි ශුද්ධාත්මයෙන් පූර්ණව ජීවත් වීම. And we see throughout the book of Acts, we see the men of God, the apostles, they were filled with the Holy Spirit. අපි දකිනවා ක්‍රියාපතේ හැම ස්ථානයකම දෙවියන් වහන්සේගේ දාසයන් අපොස්තරවලු ඒ ශුද්ධාත්මයෙන් පූර්ණව ක්‍රියා කරපු ආකාරය. They were persecuted. They had many challenges. But the Bible said they were filled with the Holy Ghost. ඔහු පීඩාවට ලක්ුණා බොහෝ අභියෝග වලට මුහුණ දුන්නේ නමුත් නිරන්තරයෙන්ම ඔවුන් ශුද්ධාත්මයෙන් පූර්ණව ක්‍රියා කරා. Verse 13. 13 වන පදයේ. Verse 13 it says, now when they saw the boldness of Peter and John and they perceived that they were unlearned, ignorant men, they marveled because they took knowledge of them that they have been with Jesus. Hallelujah. එවිට ඔහු පේත්‍රුස් ගේද යොහාන් ගේද නිර්භීතකම දැක ඔවුන් අපණ්ඩිත වූ නූගත් මිනිසයන් බව දැන මවිත වූය. ඔවුන් ජේසුස් වහන්සේ සමග සිටි බව ඔහු ඇඳෙන ගතෝය. This is a remarkable scripture. ඉතා පුදුම බයිබල් පදයක්. These were people who came against Peter and John. පේත්‍රුස්ට යොහාන්ට විරුද්ධව මේ සෙනඟ පැමිණියා. But when they saw the boldness and the courage in this men, namuth oun dakka me dennage nirbhitakama, they knew that these people were unlearned, ignorant men. oun danagena hitiya me gollo nugat manushyan kiyala. They were ordinary fishermen. සාමාන්‍ය මාළුවල්ලන්ව සිටියා. They were just like you and me. ඔබත් මමත් වගේ සාමාන්‍ය අය. But they marveled at this man the way this was spoke. මේ ආපු සෙනග මේ දෙදෙනා ගැන මවිතයට පත් වුණා. Hallelujah. They knew something has happened to these people. ඔවුන් දැනගත්තා මේගොල්ලෝ තුල පුදුම දෙයක් වෙලා තිබෙනවා. You know what has happened to you since you became a Christian? ඔබ කිතුනුවෙක් වුණාට පස්සේ ඔබ තුල කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ? What has happened to you since you have been filled with the Holy Spirit? සුදාත්මෙන් පූර්ණ වුණාට පස්සේ ඔබ තුල කුමක්ද සිද්ධ වී ඇත්තේ? They knew that something has happened, that they knew that they were with Jesus. මේ සෙනග දැක්ක මේ දෙපළ තුල යම් දෙයක් සිද්ධ වෙලා කියලා එම නිසා ඔවුන් ජේසුස් එක්ක සිටි සෙනග කියලා ඔවුන් දැනගත්තා. You know today when we spend time with the Holy Spirit. අද දවසේ අපි ශුද්ධාත්මයන්න් වහන්සේ එක්ක කාලය ගත කරනකොට people will marvel at us. මනුෂ්‍යයා අපි දැකලා මවිතයට පත් වෙනවා. Hallelujah. You know we are supposed to commune with the Holy Spirit. අපි උන් වහන්සේ එක්ක නිරන්තරයෙන්ම sannivedanaya කර යුතුයි. We have asked to participate in the fellowship of the Holy Spirit. ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ එක්ක සහභාගීත්වයේ තුල අපි පංගුකාරත්වයේ දැරිය යුතුයි. That means we are supposed to talk to the Holy Spirit. ඒ කියන්නේ අපි ශුද්ධාත්මයන්න් වහන්සේ එක්ක කතා කරමින් සිටිය යුතුයි. To listen to him. උන් වහන්සේට අපි කන් දිය යුතුයි, ඇහුම්කන් දිය යුතුයි. To listen to him talking to us, guiding us, leading us. උන් වහන්සේ අපට මඟ පෙන්වන ආකාරය උන්වහන්සේ අපට දෙන උපදේශ. You know this is the real Christian life. මේක තමයි නියම කිතුණු ජීවිතය. Hallelujah. Hallelujah. He's inside us now. අපි තුලයි උන්වහන්සේ සිටින්නේ. He's resident in us. උන්වහන්සේ අපි තුල ජීවත් වෙනවා. You know, John chapter 14 16 and 17. යොහාන් පොතේ 14 වන පරිච්ඡේදයේ 16 සහ 17 වන පද. John 14 verses 16 and 17. යොහාන් 14 16 17 පද. This is Jesus is telling the disciples. Jesus wahanse goleyanta mesey kiyenawa. Before he ascended to heaven. Unwahanse swargayata yanna prathame. Even before he was crucified. Kurusapat wenna prathame. I will pray the Father and he will give you another comforter that he may abide with you forever. Mama piyanan wahansegen illami evita unwahanse numbala samaga sadakalma sitina pinisa wena සනසිලි කාර්යයක් උඹලාට දෙනසේක. Did you see that? ඔබ දැක්කද ඒ දේ? That he may abide with you forever. ඔබ තුල සදාකාලිකව සිටින ලෙස. Next verse. ඊළඟ පදය. He says even the spirit of truth whom the world cannot receive. ඒ සනසිලි කාර්යano සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේ උන්වහන්සේව පිළිගන්නට ලෝකයාට බැරිය. The spirit of truth. ඒ සත්‍යතාවේ ආත්මයන්න්. The spirit of reality. ඒ යථාර්ථයේ ආත්මයන්න් වහන්සේ The world cannot receive him. ලෝකයට බෑ ඒ ආත්මය ලබා ගන්න. The non-Christian cannot receive him. ඒ කිතුණුවෙක් නොවන අයට බෑ ඒ ආත්මය ලබා ගන්න. The non-Christian cannot hear him. දෙවියන් වහන්සේව නොදක්නා සෙනගට බෑ උන්වහන්සේව අහන්න. Because the non-Christian seeth him not, neither knoweth him. මන්ද ඔවුන් දකින්නේවත් අඳුනන්නේවත් නැති නිසා. But you will know him for he dwelleth with you and shall be in you. Hallelujah. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය මක් නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක නුඹලා තුලෙහි සිටිනසේක. You know how powerful this is. ඔබ දන්නවද මේ කොතරම් බලවත්ද කියලා. He lives in us. He has come to find his address in me. උන්වහන්සේ මා තුල අප තුල ජීවත් වෙනවා. His headquarters is in me now. උන්වහන්සේගේ නිවස තිබෙන්නේ මා තුලයි. So that I will know him. මම උන්වහන්සේව දැනගන්න පිණිස. Hallelujah. Hallelujah. We can know the Holy Spirit. සුදාත්මයන්න් වහන්සේව දැනගන්න පිණිස. Because he lives in my house. මන්ද උන්වහන්සේ මාගේ ගෘහය තුල ජීවත් වෙනවා. He lives in my body. මාගේ ශරීරය තුල ජීවත් වෙනවා. My body now is the temple of the Holy Ghost. මාගේ ශරීරය උන්වහන්සේගේ මාලිගාවයි. The day you became a Christian. ඔබ කිතුණුවෙක් වෙච්ච ඒ දවසේ. The Holy Spirit came to live inside you. සුදාත්මයන්න් වහන්සේ පැමිණිය ඔබ තුල ජීවත් වෙන පිණිස. You don't have to go anywhere to find him. ඔබ කොහෙවත් යන්න අවශ්‍ය නැහැ උන්වහන්සේව සොයමින් Because he lives inside of you. උන්වහන්සේ ඔබ තුල ජීවත් වෙන නිසා He wants to talk with you. උන්වහන්සේගේ කැමැත්ත ඔබත් සමග කතා කිරීමයි. He wants to listen to you. ඔබට ඇහුම්කන් දීමයි. Hallelujah. Hallelujah. Hallelujah. He is the spirit of truth. උන්වහන්සේ තමයි ඒ සත්‍යතාවයේ ආත්මය. You will walk in reality in your life. ඔබගේ ජීවිතේ ඔබ යථාර්ථය තුල ඇවිදින්න යනවා. You will not walk in darkness. You will not chase you will not chase shadows. Kisima oba sevenali passe yanne neha oba e deviyan wahanse di yati satyathavaya tula jeevath wenawa. The people in the world, they are chasing shadows, useless things in life. Loke senega e sevenali passe kisima wedakammak nathi dewal pitupasa luhu bandinawa. But the day you know the Holy Spirit, namuth sudathmanan wahanseva danagatta e dawase, your life will be full of meaning. Obage jeevithayata aruthak paminenawa. You will know the important things in life. Jeevithaye wedagath karana kumakda kiyala oba dana handuna gannawa. The reality of life, jeevithaye yatharthayan oba danagannawa. You will do things that are eternal and valuable, sadakalika watinakamak athi de oba karamin pavatinawa. You will not chase empty things, oba nikan his arthayak nathi dewal pitipasa hamba yanne neha. You know, look at you today. Today is Sunday and it's raining. Ada dawase balanna ada oba desa balanna ada irida dawasak itamat varsha. Many people would say it's a nice day to sleep late. Boho senaga hitai appo ada hondata nida ganna dawasak kiyala wedipura. But you came here because the Holy Spirit brought you here. Ada dawase oba me sthanayata paminiya shudathmanan wahanse opawa me sthanayata. Because you know the reality, what you're receiving here is much more than sleeping at home and doing nothing. Oba danno yatharthaye me sthanayata ævilla metani laba ganna de ithamath balavat ithamath watinawa gedara indala nidaganna. The people in the world will think you are crazy. This man is crazy on Sunday on a rainy day, so they're going to church. ලෝකයේ සෙනග හිතයි ඔබට පිස්සුයි කියලා. මොකද මේ වර්ෂාව මැද ඔබ සභාවට යනවා. Some of you have taken 2-3 buses, travel for 1.5 hours to come here. සමහර අය බස් දෙක තුනක නැගලා පැය එකමාරක් විතර කාලයක් ගත කරලා තමයි මේ ස්ථානෙට ඇවිල්ලා තිබෙන්නේ. But you're going back blessed. Hallelujah. ඒ නමුත් ඔබ Hallelujah. ස්ථානෙන් පිට වෙලා යන්නේ ආශිර්වාදයෙන්. Your life is not empty anymore. තව දොරටත් ඔබගේ ජීවිතේ හිස්ව නැහැ. Hallelujah. Amen. You know, even Christians this morning would have thought, should I go to church or not? Kitunuan pawa ada dawase hithan nathi ada mama sabawata ya yuthuda nadda kiyala. When some were still thinking about it in their beds. Onge ande sita me gana kalpana karana kotama, there were some who were already in church and doing work here. Hallelujah. Samaharek e avasthaveme samaharek metena ævilla sabave weda katiyutu karamin hitiya. How can you explain that? කොහොමද ඒ දේ විග්‍රහ කරන්නේ? It is the spirit of reality. ඒ යථාර්ථයේ ආත්මයන්න් වහන්සේ නිසා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Say the Holy Spirit lives in me. ඔබ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ මා තුළයි. උන් වහන්සේ මා තුළයි. He is the power of God in me. උන් වහන්සේ තමයි මා තුළ ඇති ශුද්ධාත්මයන්. I know the Holy Spirit. මම දන්නවා ශුද්ධාත්මයන්න් වහන්සේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Oh Rabba Shantaralaba. I will not walk in darkness. මම කිසි කාලයක අන්ධකාරයේ හැසිරෙන්නේ. I will not walk in darkness about my future. මාගේ අනාගතය පිළිබඳ අන්ධකාරයේ හැසිරෙන්නේ. I will not walk in darkness about my finances. මාගේ ආර්ථිකය පිළිබඳව මම අන්ධකාරයේ හැසිරෙන්නේ. I will not walk in darkness about my family. මාගේ පවුල පිළිබඳ අන්ධකාරයේ හැසිරෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. The spirit of truth is taking me forward. ඒ සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේ මාව ඉදිරියට ගෙන යනවා. Hallelujah. Hallelujah. Glory to Jesus. මහිමය වේවා. Hallelujah. Praise be to God. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට. See on the day of Pentecost. ඒ පෙන්තිකොස්ත දවසේ. I said they were all filled with the Holy Spirit. මම කිව්වා ශුද්ධාත්මෙන් පූර්ණව සිටියා කියලා. First of all, the Holy Spirit came like the wind and immersed people. ශුද්ධාත්මයන් වහන්සේ ප්‍රථමයෙන්ම හුලඟක් වගේ පැමිණලා ඒ සානේ මිනිස්සු මත පතිත වුණා. And entered everyone with power. සියලු දෙනා තුලට ඇතුල් වුණා බලෙන්. And then something else happened. තවත් දෙයක් සිද්ධ වුණා. They began to speak in tongues. ඔවුන්න්නේ භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. They began to speak in a heavenly language. ඒ ස්වර්ගික භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. For the first time. ප්‍රථම වතාවට. As they began to speak, a new language was coming. අලුත් ඔවුන් කතා කරන්න පටන් ගත්ත විට අලුත් භාෂාවක් පැමිණ ඔවුන් දෙබුකේ. They spoke in tongues. ඔවුන්න්නේ භාෂාවෙන් කතා කරා කියලා කියනවා. As the spirit gave them the ability. ශුද්ධාත්මයන් වහන්සේ ආත්මයන්න් වහන්සේ ඔවුන්ට පුළුවන්කම දුන්න විට. Now question. ප්‍රශ්නය. Why did the Holy Spirit give this language on that particular day? ඇයි ශුද්ධාත්මයන් වහන්සේ මේ භාෂාව මෙම දවසේ දුන්නේ? Something must be important about that. මේ මොකක් හරි වැදගත්කමක් ඇති. Something must be significant. යම් වැදගත්කමක් ඇති. Hallelujah. Hallelujah. As the church was birthed. ඒ සභාවේ මුල් කාලේ ආරම්භයේදීම. The church was birthed with power. සභාව ආරම්භ වුණේ බලෙන්. Hallelujah. And God released something, a gift for every person there. දෙවියන් වහන්සේ එතන නිදහස් කරා හැම දෙනාටම that gift must be something important ඒ දීමනාව යම් ඉතා වැදගත් බලයක් you know, God doesn't do anything without a purpose දෙවියන් වහන්සේ කිසිම දෙයක් කරන්නේ නැහැ යම් අරමුණක් නැතුව hallelujah this was the gift that God gave every believer to be filled with to be stirred up in their spirits හැම ඇදහිලි වන්තයෙකුටම දෙවියන් වහන්සේ දුන්න දීමනාවක් තමයි මෙසේ සුදාත්මෙන් පූර්ණව සිටින්නේ 1 Corinthians 14 verse 4 එක කොරින්ති 14 වන පරිච්ඡේදයේ 4 වන පදයේ දෙස බලමු 1 Corinthians chapter 14 verse 4 he says he that speaketh in an unknown tongue this is the tongue that they spoke on the Pentecost day edifies himself අන් භාෂාවකින් කතා කරන්න ඒ මෙම අන් භාෂාවෙන් තමයි මේ පෙන්තිකොස්ත දවසේ කතා කරේ තමාම වර්ධනය කරගන්නේය and another translation said embolds himself නිර්භීත වෙනවා කියලා කියනවා අන් භාෂාවෙන් කතා කරනකොට he charges himself වෙන පරිවර්තනයක තමන්ම charge වෙනවා කියලා කියනවා අන් භාෂාවෙන් කතා කරනකොට this was very significant මේ තාමත් වැදගත් you know this gift of tongues මේ අන් භාෂාවෙන් කතා කිරීමේ දීමනාව was given for a purpose යම් අරමුණක් උදෙසායි දෙනු ලැබුවේ so that each one of us අපි සියලු දෙනාම be filled with the holy spirit 24 hours a day 7 days a week අපි සියලු දෙනාම ශුද්ධාත්මෙන් පූර්ණව ඒ දවසේ පැය 24 තුලම සතියේ දවස් 7 තුලම නිරන්තරයෙන්ම මේ ආකාරයෙන් hallelujah hallelujah you know if you have a phone if you want to use this phone you have to put it to the charge ඔබ ගාන mobile phone එකක් තිබෙනවා නම් ඔබ එය පාවිච්චි කරන්න නම් එය charge කරන්න ඕන it has to be full of the power for it to work charge එක තිබෙන්න ඕන එය ක්‍රියා කරන්න නම් it is the same with you and me ඔබත් මමත් ඒ ආකාරමයි we need to be full of the holy spirit අපිරිසුදුත්මෙන් පූර්ණව සිටිය යුතුයි so that our life will be victorious all the time අපගේ ජීවිතය නිරන්තරයෙන්ම ජයග්‍රාහීකව සිටින්න hallelujah hallelujah so that we will not be ordinary like this people in the world අපි මේ ලෝකයේ සාමාන්‍ය අයව නොසිටින පිණිස hallelujah that is why speaking in tongues is so important එම නිසා තමයි අන්‍ය භාෂාවෙන් කතා කිරීම ඉතාම You know, many Christians have not been taught the importance of tongues. බොහෝ කිතුනුවන්ට උගන්වලා නැහැ වැදගත් කම අන්‍ය භාෂාව කතා කිරීම. And some people are confused about this gift of tongues. සමහර අය වියවුල් වෙලා අන්‍ය භාෂාවෙන් කතා කිරීම. Because the enemy knows that's the best way to keep people away from speaking in tongues. මන්ද විරුද්ධකාරය දන්නවා ඒ ආකාරය තමයි හොඳම විදිය ඒ මිනිස්යව අන්‍ය භාෂාවෙන් කතා කිරීමෙන් වළක්වන්න. So the enemy has put all kinds of thoughts in people's minds. එක ආකාරයේ සිතුවිලි මනසේ Because the enemy knows if you can keep a believer from speaking in tongues. මන්ද විරුද්ධකාරය දන්නවා විශ්වාස කරන්නෙක් ඒ අන්‍ය භාෂාව කතා කිරීමෙන් වළක්වන්න පුළුවන් නම් that he can keep that Christian a weak person. ඒ කිතුනුවා දුර්වල කිතුනුවෙක්ව තබන්න පුළුවන් කියලා. Unproductive. Hallelujah. ඒ කිසිම ඔහුගේ කාර්යක්ෂමතාවයක් නැහැ. That is why we speak in tongues. We must speak in tongues more and more. ඒක නිසා තමයි අපි වැඩි වැඩියෙන් අන්‍ය භාෂාවෙන් කතා කළ යුත්තේ. You know, look at the apostle Paul. Paul තුමා දැස බලමු. The Bible speaks of apostle Paul as a mighty apostle. ඒ ඉතාමත් පුදුම ඒ අපොස්තලවරයෙක් හැටියට තමයි Paul කියන්නේ. But what was the secret of apostle Paul? ඔහුගේ රහස කුමක්ද? In 1 Corinthians 14 verse 18 says. 14:18 මෙසේ කියනවා ඔහු. He says I speak with tongues more than all of you. අන් අයට වැඩි අන් අයට වඩා මම අන්‍ය භාෂාවෙන් කතා කරනවා කියලා කියනවා. Hallelujah. This was the secret of apostle Paul. ඒ අපොස්තල පාවුල්ගේ රහස උනේ මෙයයි. How did he become such a powerful man? මෙච්චර බලවත් පුද්ගලයෙක් උනේ කොහොමද පාවුල්තුමා? He says I speak in tongues more than all of you. නුඹලා සියල්ලට වඩා මා අන්‍ය භාෂාවෙන් කතා කරනවා කියලා හුකියනවා. Hallelujah. Do you speak in tongues? ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනවා. Are you filled with the Holy Spirit? ඔබ ශුද්ධාත්මෙන් පූර්ණව සිටිනවද? Are you witnessing? Are you a soul winner for Jesus Christ? Jesus වහන්සේ වෙනුවෙන් ඔබ සාක්ෂිකාරයෙක් වෙනවද? Hallelujah. Hallelujah. We're going to pray right now. අපි දැන් යාඥා කරන්න යනවා. Hallelujah. Shall we stand to our feet? අපි නැගී සිටිමු. Hallelujah. Hallelujah. The Holy Spirit is here this morning. ශුද්ධාත්මයන් වහන්සේ සිටිනවා අපි වහන්සේ. Hallelujah. Roba shantarara. Hallelujah.